පින්වත් මහණෙනි, එමෙන්ම මාගේ ධර්මය අවබෝධ කරනු කැමැති ශ්‍රාවකයා චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. පින්වත් මහණෙනි, මේ කරුණේලා තථාගත ශ්‍රාවකයා චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ කෙසේද? පින්වත් මහණෙනි, තථාගත ශ්‍රාවකයා මෙය වනාහි අවබෝධ කළ යුතු දුක නම් වූ ආර්ය සත්‍යයයි. මේ වනාහි ප්‍රහාණය කළ යුතු දුක හට ගැනීමේ ආර්ය සත්‍යයයි. මේ වනාහි ප්‍රත්‍යක්ෂ කළ යුතු දුකින් නිදහස් වීමේ ආර්ය සත්‍යයයි. මේ වනාහි පුරුදු පුහුණු කළ යුතු දුකින් නිදහස් වීම පිණිස පවතින වැඩපිළිවෙල නම් වූ ආර්ය සත්‍යයයි කියා මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ සැබෑ තත්වය ඒ ආකාරයෙන්ම හොඳින් තේරුම් ගනි. පින්වත් මහණෙනි, අවබෝධ කළ යුතු දුක නම් වූ ආර්ය සත්‍යය කුමක්ද? ඉපදීමද දුකකි, ජරාවට පත්වීමද දුකකි, රෝග පීඩා වැළඳීමද දුකකි, මරණයද දුකකි, ශෝක වැළපීම් දුක්දොම්නස්හා වේදනාවෙන් සුසුම්වෙලීමද දුකකි. අප්‍රිය පුද්ගලයින්හා අප්‍රිය වස්තුන් සමග එක්වීමද දුකකි. ප්‍රිය පුද්ගලයන්ගෙන්හා ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීමද දුකකි. තමා කැමැති දේ නොලැබීමද දුකකි. කොටින්ම කීවොත් පස්සාකාර වූ උපාදානස්කන්ධයන්ම දුකකි. පින්වත් මහණෙනි, ඉපදීමේ දුක නම් කුමක්ද? ඒ සත්වයින්ගේ ඒ සත්ව ලෝක තුල යම් ඉපදීමක් වේද? ඉඳුරන් මෝරා බිහිවීමක් වේද? බෞකුසක ඉපදීමක් වේද? කවර හෝ ආකාරයක ඉපදීමක් වේද? පංච උපාදානස්කන්ධයේ පහළවීමක් වේද? ඇස්කන් ආදී ඉන්ද්‍රියයන්ගේ ලැබීමක් වේද? පින්වත් පින්වත් මහණෙනි මෙවනාහි ඉපදීමයයි පවසනු ලැබේ. පින්වත් මහණෙනි ජරාවට පත්වීමේ දුක නම් කුමක්ද? ඒ සත්වයින්ගේ ඒ සත්ව ලෝක තුල යම්මාකාර වූ දිරායාමක් වේද? බොහෝ සෙයින් දිරායාමක් වේද? කැඩී බිඳී යාමක් වේද? ඇඟපත රැලී වැටීමක් වේද? විකාර තත්වයට පත් වී ඔත්පල වීමක් වේද? ආයුෂ ගෙවී යාමක් වේද? ඉන්ද්‍රියයන් මෝරා යාමක් වේද? පින්වත් මහණෙනි මෙවනාහි ජරාවට පත්වීමයයි පවසනු ලැබේ. පින්වත් මහණෙනි මරණයට පත්වීමේ දුක නම් කුමක්ද? ඒ සත්වයින්ගේ ඒ සත්ව ලෝක තුලින් චුතවීමක් වේද? චුතවන ස්වභාවයක් වේද? නැසී යාමක් වේද? අතුරුදන් වීමක් වේද? මරණයට පත්වීමක් වේද? ශරීරය අතහැර දැමීමක් වේද? පින්වත් මහණෙනි මෙවනාහි මරණයට පත්වීමයයි පවසනු ලැබේ. පින්වත් මහණෙනි ශෝක වැළපීම් දුක නම් කුමක්ද? ශෝකයට මැදි වූ කෙනෙකුගේ යම්මාකාර වූ පීඩා විඳින විට බලවත් ලෙස ශෝක කිරීමක් වේද? හිත හාත්පස විලාගිය සෝකී බවක් වේද? හඬන වැල පෙන බවක් වේද? නම්ගොත් කිය කියා හඬා වැටීමක් වේද? පින්වත් මහණෙනි මෙවනාහි ශෝක වැළපීම් යයි පවසනු ලැබේ. පින්වත් මහණෙනි දුක්දුම්නස්නම් කුමක්ද? පින්වත් මහණෙනි යම්මාකාර වූ කායික පීඩාවේද? මහත් වේදනාකාරී වූ කායික පීඩාවේද? කායික දුක් වේද? එමෙන්ම යම්මාකාර වූ මානසික පීඩාවේද? මහත් වේදනා දෙන මානසික පීඩාවේද? මානසික දුම්නස් වේද? පින්වත් මහණෙනි මෙවනාහි දුක් දුම්නස් යයි පවසනු ලැබේ. පින්වත් මහණෙනි වේදනාවෙන් සුසුම් හෙලීමේ දුක නම් කුමක්ද? පින්වත් මහණෙනි විවිධාකාර විපත්වලදී විවිධාකාර පීඩාවලදී ඒවාට මෙදී වූ කෙනෙකුගේ යමාකාර වූ වේදනාවෙන් සුසුම් හෙලීමක් වේද පින්වත් මහණෙනි මෙවනාහි වේදනාවෙන් සුසුම් හෙලීමයයි පවසනු ලැබේ පින්වත් මහණෙනි අප්‍රිය පුද්ගලයින් හා අප්‍රිය වස්තුන් සමග එක්වීමේ දුක නම් කුමක්ද තමා අකමැති වූ ප්‍රියමනාප නොවූ තමාට පීඩා ඇති කරන යම් පුද්ගලයින් හා වස්තුන් සමග එක්වන්නට සිදුවෙයිද පින්වත් මහණෙනි මෙවනාහි අප්‍රිය පුද්ගලයින් හා අප්‍රිය වස්තුන් සමග එක්වන්ට සිදුවීමේ දුකයයි පවසනු ලැබේ පින්වත් මහණෙනි ප්‍රිය පුද්ගලයින්ගෙන් හා වස්තුන්ගෙන් වෙන්වීමේ දුක නම් කුමක්ද තමා කැමැති වූ තමාට ප්‍රියමනාප වූ තමාහට සෙත සලසාලන යම් පුද්ගලයින්ගෙන් හා වස්තුන්ගෙන් වෙන්වන්නට සිදුවෙයිද පින්වත් මහණෙනි මෙවනාහි ප්‍රිය පුද්ගලයින්ගෙන් හා ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීමේ දුකයයි පවසනු ලැබේ පින්වත් මහණෙනි තමා කැමති දේ නොලැබීමේ දුක නම් කුමක්ද පින්වත් මහණෙනි ඉපදීම උරුම කරගත් සත්වයින්ට මේ ආකාර වූ කැමැත්තක් හටගන්නේ අනේ අපට ආයමත් නම් මේ ඉපදීම එපා යලි ඉපදීමක් නම් අප කරා එන්ට එපා කියා එහෙත් පින්වත් මහණෙනි මෙවනාහි කවර කලෙක හෝ කැමති වූ පමණින් උදාකරගත නොහැකි දෙයකි එම නිසා මෙවනාහි තමා කැමති දේ නොලැබීමේ දුකය පින්වත් මහණෙනි දිරායාම උරුම කරගත් මේ සත්වයන් හට ලෙඩවීම උරුම කරගත් මේ සත්වයන් හට මරණය උරුම කරගත් මේ සත්වයන් අට ශෝකවලපීම් හා දුක්දුම්නස්ද සුසුම් හෙලීම්ද උරුම කරගත්තා වූ මේ සත්වයින් අට මේ ආකාර වූ කැමැත්තක් හටගන්නේ අනේ අපට ආයිමත්නම් මේ දිරායාම එපා, මිලෙඩවීම එපා, මේ මරණය එපා, මේ සෝකවල පීම්හා දුක්දුම් නස්ද සුසුම්හෙලීම්ද එපා. යළිදිරායාමක් නම් යළිලෙඩවීමක් නම් යළිමරණයක් නම් යළිසෝකවැලපීම් දුක්දුම් නස්ද සුසුම්හෙලීම්ද ආයෙමත් අපකරානම් එන්ට එපා කියා. එහෙත් පින්වත් මහණෙනි මෙවනාහි කවර කලෙක හෝ කැමති වූ පමණින් උදාකරගත නොහැකි දෙයකි. එම නිසා මෙවනාහි තමා කැමති දේ නොලැබීමේ දුකය. පින්වත් මහණෙනි කෙටියෙන් හකුලා කියන පස්සාකාර වූ උපාදානස්කන්ධ නම් කුමක්ද? එවනාහි රූපය නම් වූ උපාදානස්කන්ධයයි, විඳීම නම් වූ උපාදානස්කන්ධයයි, හඳුනා ගැනීම නම් වූ උපාදානස්කන්ධයයි, චේතනාවෙන් කරනු ලබන සංස්කාර නම් වූ උපාදානස්කන්ධයයි, විඤ්ඤාණය නම් වූ උපාදානස්කන්ධයයි. පින්වත් මහණෙනි මෙවනාහි කෙටියෙන් හකුලා කියන පස්සාකාර වූ උපාදානස්කන්ධයයි. පින්වත් මහණෙනි මෙවනාහි අවබෝධ කළ යුතු දුක නම් වූ ආර්ය සත්‍යයයි. පින්වත් මහණෙනි ප්‍රහාණය කළ යුතු දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය කුමක්ද? පින්වත් මහණෙනි මේ භව පැවැත්ම යලි යලිත් සකසාලන ආස්වාදයෙන් බැඳී යන ඒ ජීවිතය තුල සතුටින් පිළිගන්නා යම් ආකාරයක තණ්හාවක් ඇද්ද එයයි. එවනාහි කාම තණ්හාවය, භව තණ්හාවය, විභව තණ්හාවය. පින්වත් මහණෙනි මේ ස්වභාවයෙන් යුත් තණ්හාව හටගන්නේ නම් කොතැනකද? මෙම තණ්හාව තැන්පත්ව පවතින්නේ නම් තැන්පත්ව පවතින්නේ කොතැනකද? පින්වත් මහණෙනි මේ ලෝකයේ ප්‍රියමනාප වූ මිහිරි ස්වරූපයෙන් පවතින්නා වූ යම් දෙයක් ඇද්ද එතැනය මේ තණ්හාව හටගන්නේ. එතනයි මේ තණ්හාව පවතින්නේ. එසේනම් පින්වත් මහණෙනි, මේ තණ්හාව පවතිනා වූ, තණ්හාව හටගන්නා වූ තැන වනායි කොතැනද? පින්වත් මහණෙනි, මේ ඇස වනාහි ලෝකයේ පවතින ප්‍රියමනාප දෙයකි. මිහිරි ස්වරූපයෙන් පවතින දෙයකි. කනහානාසයද දිවහා කයමින්ම සිතවනාහි ලෝකයේ පවතින ප්‍රියමනාප දෙයකි. මිහිරි ස්වරූපයෙන් පවතින දෙයකි. මේ තණ්හාව හටගන්නේ මෙතනය. මේ තණ්හාව තැන්පත්ව පවතින්නේද මෙතනය? පින්වත් මහණෙනි, ඇසට පෙනෙන රූපයන්ද ලෝකයේ පවතින ප්‍රියමනාප දෙයකි. මිහිරි ස්වරූපයෙන් පවතින දෙයකි. ශබ්ද හා ගන්ධ සුවඳද, රස හා පහසද, එමෙන්ම සිතට සිතෙන දේද ප්‍රියමනාප දෙයකි. මිහිරි ස්වරූපයෙන් පවතින දෙයකි. පින්වත් මහණෙනි, ඇසෙහි සිත හට ගැනීම, කනෙහි සිත හට ගැනීම, නාසයෙහි සිත හට ගැනීම, දිවෙහි සිත හට ගැනීම, කයෙහි සිත හට ගැනීමද, සිතෙහි සිත හට ගැනීමද ලෝකයේ පවතින ප්‍රියමනාප දෙයකි. මිහිරි ස්වරූපයෙන් පවතින දෙයකි. අසත් රූපයත් සිතත් එක්වීමද, කන හා ශබ්දය සිත සමග එක්වීමද, නාසය හා ගන්ධය සිත සමග එක්වීමද, දිව හා රස සිත සමග එක්වීමද, කය හා පහස සිත සමග එක්වීමද, සිත හා සිතට දැනෙන දේ සිත සමග එක්වීමද, මේ ලෝකයේ පවතින ප්‍රියමනාප දෙයකි. මිහිරි ස්වරූපයෙන් පවතින දෙයකි. ඇසේ හට ගන්නා විඳින්ද, කනේ හට ගන්නා විඳින්ද, නාසය මුල් කොට හට ගන්නා විඳින්ද, දිව මුල් කොට හට ගන්නා විඳින්ද, කය මුල් කොට හට ගන්නා විඳින්ද, සිතේ හට ගන්නා විඳින්ද ලෝකයේ පවතින ප්‍රියමනාප දෙයකි. මිහිරි ස්වරූපයෙන් පවතින දෙයකි. රූප හඳුනා ගැනීමද, ශබ්ද හඳුනා ගැනීමද, ගන්ධ සුවඳ හඳුනා ගැනීමද, රස හඳුනා ගැනීමද, පහස හඳුනා ගැනීමද, සිතට සිතේන දෙය හඳුනාගැනීමද ලෝකයේ පවතින ප්‍රියමනාප දෙයකි. මිහිරි ස්වරූපයෙන් පවතින දෙයකි. රූප ගැන චේතනා ඇතිවීමද ශබ්ද ගැනද ගඳ සුවඳ ගැනද රස ගැනද පහස ගැනද සිතට සිතෙන දේ ගැනද චේතනා ඇතිවීම ලෝකයේ ප්‍රියමනාප දෙයකි. මිහිරි ස්වරූපයෙන් පවතින දෙයකි. රූප කෙරෙහි ආසාව ඇතිවීමද ශබ්ද කෙරෙහිද ගඳ සුවඳ කෙරෙහිද රස කෙරෙහිද පහස කෙරෙහිද සිතට සිතෙන දේ කෙරෙහිද ආසාව ඇතිවීම ලෝකයේ පවතින ප්‍රියමනාප දෙයකි. මිහිරි ස්වරූපයෙන් පවතින දෙයකි. රූප ගැන යලි යලි සිතමින් සිටීමද ශබ්ද ගැනද ගඳ සුවඳ ගැනද රස ගැනද පහස ගැනද සිතට සිතේන දෙය ගැනද යලි යලිත් සිතමින් සිටීම ලෝකයේ පවතින ප්‍රියමනාප දෙයකි. මිහිරි ස්වරූපයෙන් පවතින දෙයකි. පින්වත් මහණෙනි, මේ තණ්හාව නම් හටගන්නා විට හටගන්නේ ඔය තැන්වලය. මේ තණ්හාව පවතින කල්හි පවතින්නේද ඔය තැන්වලය. පින්වත් මහණෙනි, මෙවනයි දුක්හට ගැනීමේ ආර්ය සත්‍යයයි පවසනු ලැබේ. පින්වත් මහණෙනි, ප්‍රත්‍යක්ෂ කළ යුතු දුකින් නිදහස් වීම නම් වූ ආර්ය සත්‍යය කුමක්ද? යමකාර වූ ඒ තණ්හාවේම මුළුමනින්ම නොවැළීමෙන් නැතිකර දැමීමක් වේද? අතහැර දැමීමක් වේද? දුරුකර දැමීමක් වේද? ඒ තණ්හාවෙන්ම නිදහස් වීමක් වේද? ආලය අතහැරීමක් වේද? එයයි පින්වත් මහණෙනි, කොතැනක පවතිනා වූ තණ්හාවද දුරු වී යන්නේ? කොතැනක පවතිනා වූ තණ්හාවද නිරුද්ධ වී යන්නේ? ලෝකයේ ප්‍රියමනාප වූ යම් දෙයක් ඇද්ද මිහිරි ස්වරූපයෙන් පවතින යම් දෙයක් ඇද්ද? එතන පවතින තණ්හාවය දුරු වී යන්නේ? එතන පවතින තණ්හාවය නිරුද්ධ වී යන්නේ? පින්වත් මහණෙනි, මේ ඇසවනායේ ලෝකයේ පවතින ප්‍රියමනාප දෙයකි. මිරිසරූපයෙන් පවතින දෙයකි. මෙතන පවතින තණ්හාවය දුර්වියන්නේ. මෙතන පවතින තණ්හාවය නිරුද්ධ වියන්නේ. පින්වත් මහණෙනි, කනහානාසයද දිවහා කයද සිත වනාහි ලෝකයේ පවතින ප්‍රියමනාප වූ මිරිස රූපයෙන් පවතින දෙයකි. මෙතන පවතින තණ්හාවය දුර්වියන්නේ. මෙතන පවතින තණ්හාවය නිරුද්ධ වියන්නේ. එමින්ම පින්වත් මහණෙනි, රූප හා ශබ්දද ගඳ සුවඳ හා රසද පහසමින්ම සිතට දැනෙන ආදයද ප්‍රියමනාප දෙයකි. මිහිරි සරූපයෙන් පවතින දෙයකි. මෙතන පවතින තණ්හාවය දුර්වියන්නේ. මෙතන පවතින තණ්හාවය නිරුද්ධ වියන්නේ. එමින්ම පින්වත් මහණෙනි, ඇසෙහිමින්ම කනේද නාසයෙහිද දිවෙහිද කයෙහිද සිතෙහිද හටගන්නා වූ මේ සිත වනාහි මිහිරි දෙයකි, ප්‍රියමනාප දෙයකි. මෙතන පවතින තණ්හාවය දුර්වියන්නේ. මෙතන පවතින තණ්හාවය නිරුද්ධ වියන්නේ. පින්වත් මහණෙනි, එමෙන්ම ඇස මුල් කොට හටගන්නා වූ විඳීම්ද, කන මුල් කොට, නාසය මුල් කොට, දිව මුල් කොට, කය මුල් කොටද, සිත මුල් කොටද හටගන්නා වූ විඳීම් වනාහි ලෝකයේ පවතින ප්‍රියමනාප දෙයකි. මිහිරි සරූපයෙන් පවතින දෙයකි. මෙතන පවතින තණ්හාවය දුර්වියන්නේ. මෙතන පවතින තණ්හාවය නිරුද්ධ වියන්නේ. රූප හඳුනා ගැනීම, ශබ්ද හඳුනා ගැනීම, ගඳ සුවඳ හා රසයද පහස හා සිතනද හඳුනා ගැනීමද ප්‍රියමනාප දෙයකි. මිහිරි ස්වරූපයෙන් පවතින දෙයකි. මෙතන පවතින තණ්හාවය දුර්වියන්නේ. මෙතන පවතින තණ්හාවය නිරුද්ධ වියන්නේ. රූප ගැන චේතනා ඇතිවීමද, ශබ්ද ගැන චේතනා ඇතිවීමද, ගඳ සුවඳ හා රස ගැනද චේතනා ඇතිවීමද, පහස හා සිතට සිතෙන දේ ගැන චේතනා ඇතිවීමද ලෝකයේ පවතින ප්‍රියමනාප දෙයකි. මිහිරි ස්වරූපයෙන් පවතින දෙයකි. මෙතන පවතින තණ්හාවය දුරු වී යන්නේ. මෙතන පවතින තණ්හාවය නිරුද්ධ වී යන්නේ. රූප කෙරෙහි ආසා ඇතිවීමද ශබ්ද කෙරෙහිද ගඳ සුවඳ හා රස කෙරෙහිද පහස මෙන්ම සිතට සිතෙන දේ කෙරෙහිද ආසාව ඇති වෙයිද එවනාහි ලෝකයේ පවතින ප්‍රියමනාප දෙයකි. මිහිරි ස්වරූපයෙන් පවතින දෙයකි. මෙතන පවතින තණ්හාවය දුරු වීන්නේ. මෙතන පවතින තණ්හාවය නිරුද්ධ වීන්නේ. රූප ගැන යලි යලිත් සිතමින් සිටීම ශබ්ද හා ගඳ සුවඳ ගැනද රස හා පහස ගැනද සිතට සිතෙන දේ ගැනද යලි යලිත් සිතමින් සිටීම ලෝකයේ පවතින ප්‍රියමනාප දෙයකි. මිහිරි ස්වරූපයෙන් පවතින දෙයකි. පින්වත් මහණෙනි, මෙතන පවතින තණ්හාවය දුරු වී යන්නේ. මෙතන පවතින තණ්හාවය නිරුද්ධ වී යන්නේ. පින්වත් මහණෙනි, මේ වනාහි ප්‍රත්‍යක්ෂ කළ යුතු දුකින් නිදහස් වීමේ ආර්ය සත්‍යයයි පවසනු ලැබේ. පින්වත් මහණෙනි, පුරුදු පුහුණු කළ යුතු දුකින් නිදහස් වීම පිණිස පවතින වැඩපිළිවෙල නම් වූ ආර්ය සත්‍යය කුමක්ද? පින්වත් මහණෙනි, එවනාහි අංග අටකින් යුතු මේ ආර්ය මාර්ගයයි. එනම් ජීවිතයේ අවබෝධය පිණිස පවතින යථාර්ථය වටහා ගැනීමද ඒ අනුව ඇති වූ යහපත් කල්පනාවද යහපත් ලෙස කතාබස් කිරීමද යහපත් ලෙස කටයුතු කිරීමද යහපත් ලෙස ජීවිතය ගත කිරීමද සතර සතිපට්ඨානය තුල වීරිය පැවැත්වීමද සිහිනුවන පැවැත්වීමද සතර සතිපට්ඨානය තුලම සමාධිය පැවැත්වීමද යන මෙයයි. පින්වත් මහණෙනි, ජීවිතයේ අවබෝධය පිණිස පවතින්නා වූ යථාර්ථය වටහා ගැනීමේ සම්මාදිට්ඨිය කුමක්ද? පින්වත් මහණෙනි, දුක නම් වූ යථාර්ථය පිළිබඳව යම් ආකාරයක අවබෝධයක් වේද? දුක හට ගැනීමේ යථාර්ථය පිළිබඳ යම් ආකාර වූ අවබෝධයක් වේද? දුකින් නිදහස් වීමේ යථාර්ථය පිළිබඳව යම් ආකාර වූ අවබෝධයක් වේද? දුකින් නිදහස් වීමේ මාර්ගයේ යථාර්ථය පිළිබඳව යම් ආකාර වූ අවබෝධයක් වේද? පින්වත් මහණෙනි, මෙවනාහි සම්මාදිට්ඨියයි පවසනු ලැබේ. පින්වත් මහණෙනි, යථාර්ථාවබෝධය පිණිස පවතින්නා වූ යහපත් කල්පනාව යනු කුමක්ද? දුකින් නිදහස් වීම පිළිබඳ කල්පනා කිරීමද? මෛත්‍රියෙන් යුතුව කල්පනා කිරීමද? හිංසාවෙන් යුතුව කල්පනා කිරීම යන මෙයයි. පින්වත් මහණෙනි, යහපත් ලෙස කතාබස් කිරීම යනු කුමක්ද? බොරුවෙන් වෙන්වීමද? කේලාම් කීමෙන් වෙන්වීමද? නපුරු වචන වලින් වෙන්වීමද? හිස් කතාබහින් වෙන්වීමද? යන මෙයයි. පින්වත් මහණෙනි, යථාර්ථාවබෝධයට පවතින්නා වූ යහපත් ලෙස කටයුතු කිරීම යනු කුමක්ද? මිනිසුන් ඇතුළු සියලු ප්‍රාණීන්ගේ ජීවිතවලට හානි කිරීමෙන් වැළකීමද? අනුන් සතු දේ සොරකම් කිරීමෙන් වැළකීමද? අයථා කාම සේවනයෙන්ද වැළකීම යන මෙයයි. පින්වත් මහණෙනි, යහපත් ලෙස ජීවිතය ගත කිරීම යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙහිලා තථාගත ශ්‍රාවකයා වැරදි ජීවිතය බැහැර කරයි, යහපත්තු සාධාරණ වූ සමකාමී ජීවිතය පවත්වන්නේ වෙයි. පින්වත් මහණෙනි, සතර සතිපට්ඨානය තුල වීරිය පැවැත්වීම යනු කුමක්ද? පින්වත් මහණෙනි, තමා තුල හට නොගත් අකුසල ධර්මයන් හට නොගැනීම පිණිසද තමා තුල හටගෙන තිබෙන ලාමක අකුසලයන් දුරු කිරීම පිණිසද තමා තුල හට නොගත් කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිසද තමා තුල ඇති කරගෙන තිබෙන උතුම් ගුණ ධර්මයන් භාවනා වශයෙන් වැඩි දියුණු කර ගැනීම පිණිසද සතිපට්ඨානය තුල පවත්වන්නා වූ යම් වීරියක් වේ එයයි පින්වත් මහණෙනි සතිපට්ඨානය තුල සිහිනුවන පැවැත්වීම යන් කුමක්ද පින්වත් මහණෙනි ජීවිතය නම් ලෝකයේ ලෝභයද දුම්නසද බැහැර කොට බලවත් උත්සාහකින් යුතුව වටහා ගැනීමේ නුවණින් යුතුව කෙලෙස් තවන වීරියෙන් යුතුව මනා අවධානයෙන් යුතුව කය පිළිබඳවද විඳීම් පිළිබඳවද සිත පිළිබඳවද ජීවිතය පිළිබඳවද අවබෝධයෙන්ම සිත පිහිටුවාගෙන වාසය කරයි පින්වත් මහණෙනි සතර සතිපට්ඨානය තුල සමාධිය පැවැත්වීම යනු කුමක්ද පින්වත් මහණෙනි මේ කරුණෙහිලා තථාගත ශ්‍රාවකයා කාමයෙන් වෙන්ව අකුසලයෙන් වෙන්ව මනා කල්පනාවෙන් යුතුව විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප පවතින පළමු වන ධ්‍යානයටද පැමිණ වාසය කරයි සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප බලවත් වූ දෙවන ධ්‍යානයටද ප්‍රීතිය කෙරෙහි නොඇලි උපේක්ෂාවෙන් යුතුව සිහිනුවනින් යුතුව සැපසේ සිටින තුන්වන ධ්‍යානයටද සැප දුක හැර දමා පාරිසුද්ධ ලෙස සිහිනුවන පිහිටුවාගෙන උපේක්ෂාව බලවත්තු සිවුවන ධ්‍යානයටද පැමිණ වාසය කරයි පින්වත් මහණෙනි මෙවනාහි දුකින් නිදහස් වීමේ වැඩපිළිවෙල නම් වූ ආර්ය සත්‍යයයි පවසනු ලැබේ පින්වත් මහණෙනි මේ ආකාරයෙන් තමාගේයි සලකන ජීවිතය පිළිබඳවද අනුන්ගේයි සලකන ජීවිතය පිළිබඳවද තමාගේ හා අනුන්ගේ යන ජීවිතය පිළිබඳව අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. ජීවිතය හටගන්නා වූ ආකාරයද නැසෙන්නා වූ ආකාරයද හටගන්නා වූ නැසෙන්නා වූ ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. පින්වත් මහණෙනි, නිරතුරුවම වෙනස් වන ජීවිතයක් පවතින්නේ යයි ඔහුගේ සිහිනුවන මනාව පිහිටන්නේ. ඒවනාහි ඔහු හට තවදුරටත් අවබෝධඥානය දියුණුවීම පිණිසද සිහිනුවන බලවත්වීම පිණිසද උපකාරීවෙයි. ජීවිතය නම් වූ ලෝකයේ කිසිවක් කිසිම අයුරකින් මම කියා හෝ මාගේ කියා හෝ මාගේ ආත්මය වශයෙන් හෝ ග්‍රහණය කර නොගෙන වාසය කරයි. පින්වත් මහණෙනි, ඔය ආකාරයෙන් ය තථාගත ශ්‍රාවකයා ජීවිතය පිළිබඳව අවබෝධයෙන්ම දකිමින් ධම්මානුපස්සනා සතිපට්ඨානයෙන් වාසය කරන්නේ. පින්වත් මහණෙනි, යම් කෙනෙක් වනාහි මේ සතර සතිපට්ඨානයන් මේ ආකාරයෙන් සත්වසරක් හෝ පුරුදු පුහුණු කරන්නේ නම් මේ ජීවිතයේදීම උතුම් වූ අරහත්වය හෝ අනාගාමී බව හෝ ලබා ගැනීමට කැමති විය යුත්තේය. ඉදින් පින්වත් මහණෙනි, යම් කෙනෙක් වනාහි අඩු ගණනේ සය වසරක් හෝ පස් වසරක් හෝ සිව් වසරක් හෝ දෙවසරක් හෝ එක වසරක් හෝ අඩු ගණනේ සත් මාසක් හෝ තුන් මාසක් හෝ මාසයක් හෝ අඩු ගණනේ සද්දවසක් හෝ සතර සතිපට්ඨානයන් මේ ආකාරයෙන් පුරුදු පුහුණු කරන්නේ නම් ඔහුට වනාහි මේ ජීවිතයේදීම උතුම් වූ අරහත්වය හෝ අනාගාමී බව හෝ ලබා ගැනීමට කැමති විය යුත්තේය. පින්වත් මහණෙනි, මෙවනාහි ලෝකයේ තිබෙන එකම විමුක්ති මාර්ගයයි. පාරිසුද්ධ වූ ජීවිතයක් ලබා ගැනීම පිණිසද හඬන වැළපෙන ජීවිතයෙන් නිදහස් වීම පිණිසද දුක් දුම්නස් වලින් නිදහස් වීම පිණිසද සදාකාලික ශාන්තිය වූ අමා මහ නිවනට පත්වීම පිණිසද පවතිනා වූ මේ සතර සතිපට්ඨානය එකම විමුක්ති මාර්ගයයි. පින්වත් මහණෙනි, මෙපමණ විස්තර පවසන ලද්දේ එම විමුක්ති මාර්ගය උදෙසාය. පරම පූජනීය වූ භාග්‍යවතුන් වහන්සේ මේ සතිපට්ඨාන දේශනය මේ ආකාරයෙන් වදාළසේක. එයට සවන් දුන් ඒ පින්වත් භික්ෂූන් වහන්සේලාද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද මෙම අමා නිවන් මග සාදුනාද නං වෙමින් ඉතා සතුටින් පිළිගත්තාහුය. සාදු සාදු සාදු. භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය.